පෞද්ගල ධෘවයයෙන් පුදුලිකම් සේවකෙන්ද 12500ක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කෙරුවා. නමුත් ඒ ඉල්ලීම අනුව හාම්පුතුන් වැටුප් වැඩි නොකරපු නිසා වෘත්තීය සමිති දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරලා බලපෑම් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මේ පළවෙනිදා ආණ්ඩුව ප්‍රකාශයක් කරලා තියෙනවා. පුදුලිකම් සේවකෙන්ගේ වැටුප රුපියල් 10000ක් කරන්දත් අමතරව මේ පළවෙනිදා සිට රුපියල් 1500කින් වැඩි වැඩි කරන්දත් ඉතුරු රුපියල් 10 2016 ජනවාරි මාසෙ සිට වැඩි කරා. නමුත් අපි කියා සිටියා අපි ඉල්ලුවේ රුපියල් 5000 අපිට දුන්නේ 2500යි. දැන් ඒ 2500ත් 1500ක් දක්වා අඩු කිරීමෙන් පුද්ගලිකාංශ සේවකයන්ට අසාධාරණයක් වෙනවා. ඒක නිසා 2500ම ලබා දෙන්න කටයුතු කරන්න කියලා.